ජීවි දෙපාර්තමේන්තුවට අපි විතර කතා කරා. ඒ අය මේ වෙනකොට එක දවසක් තමයි ඇවිල්ලා. ඒත් මේක මේක වෙනත් ගමකට තමා මේ අලිය ලැබලා යන්නේ. පහෝදා වෙනකොට අලි මේ ප්‍රදේශයේ විශාල හානියක් දැන්ට කරලා තියෙනවා. විශේෂයෙන් රැක ඉදිරියට පහළට බහින්න බැරි කමක් තියෙනවා. රුයිපරල් සම්පූර්ණයෙන් විනාශ කරනවා. දරුවෙකුට පාන්දර ගමනක් ඉවනක් යන්න විදිහක් නැහැ. පාසලක විදිහක් නැහැ. විශේෂයෙන්ම රුයිපරල් සත්‍යගතත් එහෙම සම්පූර්ණයෙන් විනාශ කරනවා. අවුරුදු 20ක් උපයා ගන්න ධනෙ එකරයින් අපින් ආයෙන්නේ වෙලා යනවා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ වල්ලලිය උදරින් අපි මුදවා ගැනීම සඳහා අත්සඳා විදුලි වැටක් කර ලබා දෙන නිසා අපි තාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.